ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආචාර්ය ආනන්ද සීනිවරත්න මහත්මයා මාසිකව හැම මාසෙම 17 වෙනිදා ඉමහත් ශ්‍රද්ධාවෙන් සිය දයන්ින්ම සිදු කරන ඊටම වටිනා මාහිමි පින්කමයි අදත් මේ සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඊටම ගෞරවයෙන් සෙනෙහසින් මේ පින්කම බොහොමත්ම ඕනෑකමින් සිදු කරන්නේ දෙහිනිනවන නැති වෙච්ච දාම්පටම්ම එදා උදෑසන ආරම්භ කරපු මේ දානමය පින්කම් මාලාව අද දින දක්වාම සතිපතා වශයෙන් මාසිකව ඒ වගේම වාර්ෂිකව ආදී වශයෙන් විවිධ ආකාරයෙන් ඔබතුමා සිදු කළා. ඉතින් මේ ගත වෙච්ච කාලේ දිහාම බලන විට ඔබතුමාගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් සිද්ධ වුණා විශේෂයෙන් ආධ්‍යාත්මික වශයෙන්. ජීවිතේ මොහොන දෙන්නේ කොහොමද? ධර්මයේ වඩාත්ම ජීවිතයේ සම්බන්ධ කරගන්නේ කොහොමද? සමාජයයි වඩාත්ම සුහඳව ඇසුරු කරන්නේ කොහොමද? මේ දහමෙන් වඩාත්ම ඉහළ තලයකට ළඟා වෙන්නේ කොහොමද? මේ ආදී කාරණා ගැන බොහොම අවධානයෙන් සංවේදීව ඕනෑකමින් කැපවීමෙන් කටයුතු කළා. ඉතින් යතර විශේෂම දේ තමයි මේ දානමය පින්කම වඩාත්ම හොඳින් සිදු කරන්නට නිරතුරුව උත්සාහ ගත්තා. ඉතින් අන්නේ පින්කම් මාලාව තමයි අද දිනත් මේ ඔබතුමා සිදු කරන්නේ මාසිකව පින්කම විදියට. ඉතින් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අප යමක් පූජා කරන අවස්ථාවේදී මේ සම්බුද්ධ ශාසන වැඩ සිටියේ සියලුම මහරහතන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා අප සිහිපත් කරගෙනයි පින්කම සිදු කරන්නේ. ඉතින් අපි දන්නවා දානමය පින්කම් සිදු කිරීමේදී බුදුදහම දෙස බලන විට ඉතාම පැහැදිලි ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය බුද්ධිමට්ටමේ ඉන්න කෙනෙක් දානය දෙන ආකාරයත් ආධ්‍යාත්මික වශයෙන් ඉහළම තලයකට යම් කෙනෙක් පත් වුනහම දානය දෙන ආකාරයත් සාමාන්‍යයෙන් භාගතුන් වහන්සේ දානමය පින්කම් ගැන සඳහන් කළද්දී යෝ සීලවා සීලවන්තේසු දදාති දානම් ආදී වශයෙන් සඳහන් කරනවා. දානය දෙන තැනැත්තා ධාර්මික වෙලා සිල්වත් වෙඳගෙන ඒ වගේම දානි ලැබෙන ප්‍රතිග්‍රහකයන් වහන්සේලා සිල්වත් උතුමන් අරමුණු කරගෙන දාන දෙන කියන එක තමයි බොහෝ දේශනාවල අපට දැක ගන්න පුළුවන් ලක්ෂණය. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්ත වුණා වගේම උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්ත වුණා. ඒකට හේතුව තමයි මේ සම්බුද්ධ ශාසනය පහළ වෙලා තිබුණත් හැමදෙනාටම මේ ශාසනය තුළ මේ ජීවිත කාලය තුළදීම මාර්ගඵල ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇතැම් විට සසරතා බොහෝ කාලයක් ගමන් කරන අය තමයි අපට එදිනදා ජීවිතයේදී මුණගැහෙන්නේ. ඉතින් අන්න ඒ සසර ජීවිතයක් ගත කරන තැනැත්තකු විදියට තමන් විසින් සිදු කරන දානමය පින්කම සුළු දෙයක් පූජා කරත් ඒක ඉහළම ආනිසංස ලබාගෙන සසර බොහෝ කාලයක් සැප විපාක ගෙන දෙන සුගති සම්පත් ගෙන දෙන විදියට උන්වහන්සේ දානය දිය යුතු ආකාරය තමයි මේ කරුණාවෙන් දේශනා කළේ. එනිසා බොහෝ විට ලක්ෂණය තමයි අප සිල්වන්ත උතුමන් වෙනුවෙන් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අප මේ දානෙ පූජා කරන්නේ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කිය විදියට ලෝකයාගේ අනුත්තරෝ පින්කෙත විදියට සලකන මහා සංඝරත්නය වෙනුවෙන් අප දානෙ පූජා කරනවා. ඒ අතර සිල්වත් ගුණවත් උතුමන් වෙනුවෙන් අප දානෙ පූජා කිරීම තමයි සාමාන්‍ය ලක්ෂණය. හැබැයි පින්නතුනි මේක ආනන්ද මහත්මයාත් මම හිතන්නේ හොඳින් දැනගත යුතු කාරණයක් මේ වෙනස කියන එක. ඒ සාමාන්‍ය මට්ටමේදී හිම බුදුහාම දේශනා කළාට මේ ශාසනය හිටිය සුවිශේෂී ශ්‍රාවකයන්. සම්බුද්ධ ශාසනය හිටියේ ගිහියන් වශයෙන් ගත්තොත් සුවිශේෂී ශ්‍රාවකයන් විදිහට සැලකන්නේ අනත් මිනිසිතුමාව, විසාකාව, බන්දුල මලිකාව, බිම් සහජිතුමාවත් නෙවෙයි. ඒ හැම දෙයක්ම සෝවාන්ලි හිටිය අය. සෝවාන්ලි හිටිය අය නෙවෙයි මේ සම්බුද්ධ ශාසනයක ගිහියන් අතරින් සුවිශේෂී පුද්ගලයන් වන්නේ. සම්බුද්ධ ශාසනයක ගිහියන් අතරින් සුවිශේෂී පුද්ගලයන් වන්නේ අනාගාමී තත්ත්වයට පත්වෙච්ච අය. චිත්ත ගෘහපතිය, හත්තාලවක, නන්දමාතාව, කුජුත්තරා, හත්තිගාම උග මෙන්න මේ අයගේ තමයි මේ සම්බුද්ධ ශාසනයක ඉන්න සුවිශේෂී චරිත බවට පත්වෙන්නේ. අන්න ඒ අය කටයුතු කරපු ආකාරය තමයි ගිහි වශයෙන් අප ඉහළම වශයෙන් යම්කිසි ආදර්ශයක් එක් සංකල්පයක් ගන්නවා නම් ගන්න තියෙන්නේ. අන්න ඒ තේදි විශේෂයෙන්ම උග කියන ගෘහපතියා ඔහු දානීය දීපු ආකාරය සඳහන් කරනවා. ඔහු කියනවා කිසියම් දවසක මා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය පූජා කරනවා නම් මං හෙට වෙනි දවසේ දානයට සූදානම් වෙනවා නම් අද රාත්‍රියේ ඇතැමෙක දෙවිවරු ඇවිල්ලා මට සඳහන් කරනවා හෙට දානයට එන ස්වාමීන් වහන්සේ ගැන. ආවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්, නැත්නම් පඤ්ඤා විමුක්ත කෙනෙක්, නැත්නම් චේතු විමුක්ත කෙනෙක්, නැත්නම් සද්ධා විමුක්ත කෙනෙක්, නැත්නම් ධම්මානුසාරී කෙනෙක්, සද්ධානුසාරී කෙනෙක්, කල්යාණ සීලවා කෙනෙක්, ඇතැමිට දුස්සීල කෙනෙකුත් හෙට එනවා කියලා මට සඳහන් කරනවා. මේ දෙවිවරු දෙක සාකච්ඡා කරපු කෙනෙක් නේ. අංගුත්තර නිකාය අටක නිපාතයේ තියෙන හත්තිගාමක සූත්‍රය. මොහු සඳහන් කරන ඔහුගේ ජීවිතයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඔහු දානය බෙදනකොට දාන්න වැඩලින ස්වාමීන් වහන්සේට කොයි වගේ ඇයිද කියලා. හැබැයි ඔහු සඳහන් කරනවා ඔහුගේ ජීවිතයේ තියෙන විශේෂ ලක්ෂණය. මොකද ලක්ෂණය? අර ස්වාමීන් වහන්සේලා සියල්ලක් මේකට වැඩින අවස්ථාවේදී කිසිදු වෙනසක් නැතුව ඒ හැම දිනාටම සමසිතින් සමමෙතින් දානය පූජා කරනවා කියලා. එන්න මේක විශේෂ අවස්ථාවක්. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මොහු. මොහු අනාගාමී කෙනෙක්. ඔහු කියනවා ඔහු මිය ගියෝතින්. බුදුරජාණන් වහන්සේ පිරිනමන් පාන කලින් තමන් මිය ගියෝතින්. එදාට බුදුරජාණන් වහන්සේ තමන් ගැන හැඳින්වීමක් කරනවා. මොකද හැඳින්වීම? මහණෙනි, අද මිය ගිහිල්ලා ඉන්න මේ උග්ගුප්පහතියා නැවත කාම ලෝකෙට යන කෙනෙක් නෙවෙයි කියලා. ඒ කියන්නේ මොකද්ද? කාම ලෝකෙට යන්නේ නැත්තේ කවුද? අනාගාමී කෙනෙක් කියන එක. ඔහු තමන් ලැබපු ආධ්‍යාත්මික මට්ටම මේ සඳහන් කරපු විදිය. ඉතින් මෙතෙන්දි පේනවා අර ගෘහපතියා ස්වාමීන් වහන්සේගේ දානය බෙදද්දී ස්වාමීන් වහන්සේගේ මුහුණ දිහා නෙවෙයි බැලුවේ. බැලුවේ පාත්‍රය දිහා. දානය වන්දන භාජන දිහා බලලා ඊට අනුරූප විදියට දානය පූජා කළේ. මෙන්න මේක තමයි මාර්ගවලලාභී උතුමේ දානය දෙන අවස්ථාවේදී කටයුතු කරන ආකාරය. ඒ අය සසර ගමන් කරන ආකාරය ගැන දන්නවා. ඔහුට සාමාන්‍ය සසර සුගතිගාමි වෙන්න සැප විපාක ගැන දෙන විතරක් නෙවෙයි ඔහු දානය දෙන්නේ. ඔහු ඊට වඩා ඉහළ අපේක්ෂාවකින් ඒ තමන්ගේ මේ රාගාදී කෙලෙස් නම් සපුරා දුරු කරන්නට, ඒ වගේම දානේ පූජා කිරීමෙන් ලැබෙන සුවිශේෂී වරප්‍රසාද වෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔස්සේ තවදුරටත් මේ ධර්ම වරප්‍රසාදේ ලබා ගැනීම සඳහායි එවැනි උතුමන් දන් දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණ දෙකම අපි දැන ගැනීම බෙහෙම වැදගත් වෙනවා. ඉතින් මේක ඇත්තෙන්ම බුද්ධිමත් විදියට අප දානීය මෙහෙවන ආකාරය තමයි මේ සඳහන් කළේ. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ එක නමක් වෙනුවෙන් බත්හඬ පූජා කළත් අප හිතන්නට ඕන මහා මේ දානීය පූජා කරන්නේ මේ ස්වාමීන් වහන්සේට පමණක් නෙවෙයි. එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් වඩා දීප්තිමත් වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ඊටම දුර දක්නානෝනින් අනාගතයේ වසර දහස් ගණනක් මේ ධර්ම යන විදියට මේ සම්බුදු සසුන ශක්තිමත් කළ චිරජීවනයේ සඳහා ක්‍රියා කළ මේ සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මගේ දානය පූජා කරන්නේ කියන හැඟීම ඇති කර ගන්නට ඕන. ඉතින් එහෙම සිටු පමණට මේ දානය ආනිසංශ වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ අප ලබා ගන්නා ආනිසංශ අප නමිනියගේ ඥාතීන්ට අනුමෝදන් කරවීමේ හැකියාව අපට තියෙනවා. ඉතින් ආනන්ද මහත්මයා බොහොමත්ම සතුටට පත් වෙන්න ඔබතුමාගේ දෑතින් මේ මහා ශ්‍රද්ධාවෙන් සූදානම් කරපු ධාර්මික වස්තුව වියදම් කළා සකස් කරපු මේ දානය, ඒ උතුම් නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ මේ සම්බුද්ධ ශාසනය විශේෂෙහි සිය ජීවිත කුසුම පුද කළ ඒ උතුම් මාර්ගවලලාභී උතුමන් ඇතුළු සියලුම මහා සංඝරත්නයට මේ දානය පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ නිවුතුම් කුසල ඵලය, පුණ්‍ය ඵලය ආනන්ද මහත්මයා නමින් මියගිය ඒ දෙහිණි සිනිවරත්න මහත්මිය ඇතුළු ආදරණීය දෙමෝපියන් සහෝදරය ඇතුළු යම්හා වර්ග පරම්පරානුගත ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වේවා. මේ පිනෙන් සුවපත් විය හැකි, සුගතිගාමී විය හැකි, අනුමෝදන් විය හැකි යම්තාක් සත්‍යයන් විශ්වයේ කොතන හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දානය සංසතු කොට පූජා කරමු. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම එච්චිතං පත්තිසන්තුයිහං කෙප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේව අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු හොඳයි රසකරගත් මේ සියලු කුසල් දහම් දෙහිණිනෝ නැතුළු මේගේ ඥාතීන් අපි අනුමෝදන් කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රසක්‍රවත් මේ සියලු කුසල දහම් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ සමුද ශාසනයත් ලෝකයත් ඔබ අප හැම දෙනාමත් බොහෝ කලක් හොඳින් රැකදෙත්වා දෙවියනටත් මේ පින දිවිසුරු වර්ධනය කරගන්නටත් උතුම් නිවන් සුව සාක්ෂාත් කරගන්නටත් හේතු වාසනාවන්ත කරගනිත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන් වෙනුවෙනුත් පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා හොඳයි ආනන්ද මහත්මයා බොහොමත්ම සතුටට පත්වන්න මාසිකව සිදු කරන දානමේ පින්කම අද දිනත් ඉතාම හොඳින් සැදැහැයෙන් අංග සම්පූර්ණව සිදු කරගෙන ලැබුණා කියලා සිසි හිතේ සතුට ප්‍රසාදය සම්බන්ධව ප්‍රාර්ථනා කරගන්න රැස් කරගත් මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වාසයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැලසේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි ස්වාමීන් වහන්සේලා ආනන්ද මහත්මයා කෙරේ ඉතාම මෛත්‍රියෙන් කරුණාවෙන් සෙත් පිළිස සජ්ජහාන කරලා ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනි ආශිර්වාදයෙන් මේ ස්වාමීන් වහන්සේලා පුරන්නා වූ සීලාදී පිරිවෙත් යන අනිසංසයෙන් මේ විහාරස්ථානය ආරම්භ කර මොහොත පටන් මේ දක්වා සිදු කළා වූ අප්‍රමාණ කුසල් දහම් තින් දහමල වරියනොත් ආනන්ද මහත්මයාට නිරුක් නිරෝගී සම්පන්නිය කිරි ජීවනයේ සැලසේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම වඩ වඩාත්ම තමන්ගේ සිත දිනු කරගන්නට සියලු ශක්තිය වාසනාව නිරෝගී භාවය දිගාසිරි සම්පස්සර සේවා කියන ප්‍රතිමෙන් පිරිදේශනා කරමින් සිත ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට හුඟන් දෙන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති තිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්මෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ උජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි පරණීයෝ කින්තං ලෝකං සාති ඒතේන සංඛ වඤ්ඤේන පාදු සංරතනත්‍යං ඒතේන සංඛ පාදු සංරතනත්‍යං ඒතේන සංඛ පාදු සංරතනත්‍යං යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේසු වායං රතනං පනීතං තථාගතේන ඉදම්පි කුන්දේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු අයං විරාගං අමතං පනීදං යදඤ්ඤලා සංඛේ මුනී සමාහිතෝ සමච්චි කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චින්තා ආයතිකේ භවස්මින් තේ කේන අවිරුල් හිජ්ජන්දා නිබ්බන්ති ධීරා යථායම් පදීකෝ ඉදම්පි සංඝේන ඒතේන සංජේන සුවන්ති හෝතු කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං සංඛෝ වයෝජ සෝජෝච සුවචෝ චන්ස මුදු අනති මානි සන්තුංස කෝච සුමරෝච සල්ලහොක වුන්ති සන්තේන්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනු කින්දෝ නච බුද්ධං සමාචරේ පරේ උපවදෙයොං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්වේ බවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතංසේ තසාවා තාවරාවා අනවසේසා දීගාවායේ මජ්ජිමාරස්ස පානුපතෝලා දිට්ඨාවායේව අන්දිට්ඨායේ ච දූරේ වසන්ති බෝතාවා සම්බවේ සේවා සම්දේ සන්තා භවන්තු නසරෝ පරන්නේ කුම්දේත නාති මඤ්ඤේත පත්තචිනං පංචේ ව්‍යාරෝසනා පටිග සංඥා දුක්ඛ මිච්ඡය මාතා යථානි යම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්ඛේ ඒවංති මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අසම්බාධං අවේරං අසපත්තං චෙට්ටං චරං නිසින්නෝ වාසයාන් යාවතස්ස විගත මිද්ධෝ ඒතං සතෙන් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං දිට්ඨෙන් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය නහි ජාතු ගම්බ සේයං පුනරේතේසේතේන සංච වංජේන සොන්තිතේ හෝතු ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච හෝතුතේ ජය මංගලං සම්දේතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං සම්බ දේවතා සම්බ බුද්ධානු සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානු සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති මිනාතේ සමිජ්ජතෝ.